පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර සිට MMC TV සත්තම් වාහිනී නාලිකාව මගින් විකාශනය කරන ලබන අවිද්‍යාවෙන් ආලෝකය කරා යන ආලෝක උදපාදී ධර්ම සාකච්ඡාමය වැඩසටහනටයි අද අපි දවසේ සම්බන්ධ වෙන්නේ. සුපුරුදු පරිදි අද දවසේ මැදිරියට වැඩම කරන්නට යෙදුණා ලොස් ඇන්ජලිස් නුවර ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී අවසරයි දර්ශනපති රාජකීය පඬිතුක පුස්කොළ ධම්මගුරු ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වක අපි ස්වාමීන් වහන්සේ පිළිගනු ලබනවා. වාග්ය බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙලා මේ ලෝක සත්වයා සසරින් එතර කරවන්නට ඕන කියන අදහස ඇති කරගෙනමයි කරුණාවෙන් මෛත්‍රියෙන් ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේලා බොහෝ කලක් පාරමී ධර්ම පුරමින් ඒ අවබෝධ කළ නිමල සද්ධර්මය තා බොහෝ කලක් ලෝකයාට හිතසුව පිණිස ලෝකය තුළ පවතීවා කියන ප්‍රාර්ථනාව අදහස ඇති කරගෙන අපි මේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන සිද්ධ කරන ලබනවා. පෙර සාකච්ඡා කිහිපයක් අපි සිද්ධ කරන්නට යෙදුණා. අද දවසේ අපේ සාකච්ඡාවට මාතෘකා වශයෙන් අපි තබා ගන්නට යෙදුනේ ධර්මයේ ගුණ සිහිපත් කරමින් ඒ දෛනික ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට. වරක් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ධම්මෝසද සමන්නති ඒතං පිබත භික්ඛවෝ. මේ ධර්මය හා සමාන ඖෂධය මේ ලෝකේ නැහැ. මේ සත්වයාට තණ්හා දිට්ඨි මාන ආදී වශයෙන් උපදින සීලුම ක්ලේශ ධර්මයන් දුරු කරගන්නට තියෙන එකම ඖෂධය එකම බෙහෙත මේ ධර්මය. එනිසා තව බොහෝ කලක් මේ ධර්මය පැවතුනොත් සත්වයාට ප්‍රමාණ යහපතක්මයි සිද්ධ වන්නේ. මෙලොව ජීවිතයට පරලොව ජීවිතයට සසරට නිවන සාක්ෂාත් කරගන්නට උපකාරවන ඒ ධර්මය ගැන අපි දිගින් දිගට සාකච්ඡා කරන්නේ මේ ගැන විමසන්නේ අපි හැම දිනාටම ප්‍රමාණ යහපත ආශිර්වාදයක්ින් ලැබෙන නිසා. ඉතින් අද දවසේ අපි සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග. මුලින්ම අපි අහන්න ආසයි කැමති මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයක් ඒ වගේම මේ ධර්මයේ ලෝකේ පහළ වීමක් පිළිබඳව අපිට කරුණු පහදා දෙන්න කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා. ගෞරවනීය අඳුරන් වහන්සේගෙන් අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි අද අපේ සිදු කරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අපේ ගෞරවනීය ධම්මාලංකාර හඳුනන වහන්සේ සඳහන් කරපු විදියට භාගවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ශ්‍රී සත්‍ය ධර්මයේ ස්වභාවය, ඒ ලක්ෂණ, එයින් අපට ගන්න හැකි ප්‍රයෝජන, ඒ භාවිතය සහ ධර්මයේ අභ්‍යසදී තියෙන අපේ වගකීම කියන මෙන්න මේ කරුණු යපාද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතර බොහෝ කාලයක් දානදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා මේ අවබෝධ කරගත්තු උතුම් සද්ධර්මය උන්වහන්සේම වචන වලින් කියනවා නම් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරනවා පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු කියලා. පෙර නොයසු වීරු ධම්මසක් පහළ වුණා කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අන්නේ පෙර නොයසු වීරු ධම්මස කියලා කියන්නේ උන්වහන්සේ සඳහන් කරනවා චක්කෝ මුදපාලි, ඥානං උදපාලි, පඤ්ඤා උදපාලි ආදී වශයෙන් මේ ධම්මස ප්‍රඥාවයි උන්වහන්සේට පහළුණේ කියලා. මෙහිදී ධර්මයේ දැස බලන විට අපට පේන ප්‍රධානතම කාරණයක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෝක යථාර්ථය කියන කාරණය. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි, උන්වහන්සේගේ අනාවරණයක්. ලෝකයේ ඇතිතතු ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමක් තමයි සද්ධර්මය අනාවරණය කිරීම කියලා කියන්නේ. අන්නේ තාත්තට එන්නට උන්වහන්සේ සසර බොහෝ කාලයක් පෙරන් පිරුවා. ලොකු වීරියක් දැරුවා. එහි ප්‍රතිඵල වශයෙන් සම්බුද්ධත්වය සඳහා නියති විවරණ ලැබලා බුදු රුකිය වදනේ කැරතේ නියති විවරණ ලැබු බෝසත්යන් වහන්සේ අවසනාත භවයේ හැටියට මනුෂ්‍ය ලෝකෙ ඉපදිනා. උන්වහන්සේ ගිහිගෙදර කාලය ගත කළා. නිසි කාලෙෙහි උන්වහන්සේගේ ගෘහස්ත ජීවිතයේ කටයුතු නිම කළා. අනතුරු උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. වසර 6ක් වැනි කාලයක් විවිධ විදිහේ ශාස්ත්‍රවරුන් අනුගමනය කරලා සත්‍යයගෙන ගිහිල්ලා අවසානයේ කිසිවකින් හැබෑව යථාර්ථය තේරුම් ගන්න නැති බව තේරුම්ගෙන උන්වහන්සේගේම මාර්ගයක් ඔස්සේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආරක්ෂණික මාර්ගය ඔස්සේ උන්වහන්සේ මේ ලෝක යථාර්ථය අවබෝධ කරගත්තා. අන්‍ය අවබෝධ කරගත්තෝ ලෝක යථාර්ථය තමයි උන්වහන්සේ වසර 45ක් තිස්සේ ලෝකයට දේශනා කළේ. අන්‍ය සද්ධර්මයේ අප මුලින්ම සඳහන් කළ ආකාරයට ඒක නිර්මාණයක් නෙවෙයි, ඒක අනාවරණයක්. විශේෂයෙන්ම නගරේ කියන සූත්‍රයේ දේශනා කරනවා මේ ධර්මයේ කියන එක අතීත බුදුරජාණන් වහන්සේලා අනාවරණය කරපු අතීත බුදුරුන්ගේ මාර්ගයක් විදියට. අප මේ කාලයේදී බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන්නේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය නිසා. මේ කල්පය තුළ විශේෂයෙන්ම බුද්ධ කල්පය තුළ උන්වහන්සේ තමයි ප්‍රථමයෙන්ම මේ යථාර්ථය අවබෝධ කරගත්තේ. අන්නේ අවබෝධ කරගත් යථාර්ථය තමයි උන්වහන්සේ අපේ අවබෝධය සඳහා දේශනා කළේ. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශේති කියන්නේ කරේ. අවබෝධය ලබාගත් බුදුරජාණන් වහන්සේ අන්නයිගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. අන්නේ දේශනාව ප්‍රධාන වශයෙන්ම ගත්තොත් උන්වහන්සේ ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම විශේෂයෙන්ම ධර්මයේ තුල විවිධ කරුණු අපට දැක ගන්න පුළුවන් වුණත් මේ ප්‍රධානතම අනුශාසනය තමයි හේතුඵල ධර්ම නැත්නම් පටිච්චසමුප්පාදයේ ඉඳන් පච්චතාවේ වශයෙන් අප සඳහන් කරන දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණිය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් සති කීපෙම ගත කළේ උන්වහන්සේ පටිච්චසමුප්පාදයේ මෙහි කරන්නේ. උන්වහන්සේ එදා බෝමැඩදී අවබෝධ කරගත්තු මේ ලෝක යථාර්ථය දුකේ හට ගැනීම හා නිරෝධය කියන මේ කාරණය උන්වහන්සේ යහ යලෙත් මෙනෙහි කරමින් ධර්ම ප්‍රීතියකට පත් වුණා. උන්වහන්සේ ඒ බුද්ධත්වයේ පරා ගමන් කරපු ආධ්‍යාත්මික ගමන් මඟ මුලින් ඉඳලා අගට අග ඉඳලා මුලට ආදී වශයෙන් යහ යලෙත් මෙනෙහි කරමින් උන්වහන්සේගේ අවබෝධය තවදුරටත් උන්වහන්සේ තහවුරු කරගත්තා. අනතුරුව තමයි උන්වහන්සේ ලෝකයට මේ ධර්මයේ දේශනා කළේ. අන්නේ ධර්ම දේශනා තුළින් ලෝක සත්‍යයේ සන්තහනගත මානසික වූ දුක් සමුදායෙන් නිදහස් වෙලා ආධ්‍යාත්මික සුවයට පත් වන ආකාරය. විශේෂයෙන් අපාගත වෙනට කෙනෙක් ඉන්නවා නම් ඒ අපාගත සත්‍යය මුදවන්නට, ඒ වගේම සුගතිගාමී සත්‍යයන් තවදුරටත් ඉහළට තබලා ඒ අයට නිවන් මාර්ගය විවෘත කර දීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනෙහි ප්‍රධානතම ඉලක්කය වුණේ. අන්නේ සන්දර්භයේ ඉතාම දුෂ්කර අවබෝධ කරගත් දෙයක්. ඒක ඉතාම ලෝකයේ දුෂ්කරම දෙයක්. ඒ වගේමයි අප මේ ජීවිතේ ලබාගෙන තියෙන වටිනාම දේ, අපේ දේශවන ලිංහනට තියෙන වටිනාම උතුම්ම දේ සමනන්තරේ කියලා සඳහන් කරපු ආකාරයට ඒ උතුම් සන්දර්භය. ඉතින් අන්නේ සන්දර්භයේ අප මේ ලබන අවස්ථාව ඒ සන්දර්භයේ ගුණ අප ප්‍රමාණිකව ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දුල්ලබ බුද්ධපාදෝ ලෝකස්මී කියලා බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම දුර්ලභ කාරණාව. ඒ වගේම උන්වහන්සේ නමක් විසින් දේශනා කරන ධම්මසන ලැබෙන එක දුර්ලභ කාරණාව. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් පුරාවට දේශනා කළ ධර්මය අපි 80 දහසක් ධර්මස්කන්ධය කියලා හඳුන්වන ලබන්නේ. සත්වයා සසරින් එතෙර කෙරවීම අරමුණු කරගෙන උන්වහන්සේ දේශනා කළේ ධර්මය සූත්‍ර විනය අභිධර්ම කියන පිටක වශයෙන්ොයි අද අපි ත්‍රිපිටකය කියලා පාවිච්චි කරන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ 84,000 ධර්මයේ ගුණය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙටි කරමින් ගුණ 6කට දේශනා කරනවා. අනේ දහම් ගුණ පිළිබඳව අපිට කෙටියෙන් අහන්න ලැබුණ සතර ස්වාමීන් වහන්සේ. ඔව් හඳුරන්නේ දැන් අප ධර්මය ගැන සාකච්ඡා කරනකොට බහන්ස බහන්සියම දේශනා කළා ධර්මයේ තියෙන ගුණ පිළිබඳව. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ තුලම අපට දැක ගන්න පුළුවන් මේ ධර්මයේ ගුණ මොනවද කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ ධම්ම කණිවිඩය ගත්තාම ප්‍රධාන වශයෙන් එකකටකින් එක ධම්ම කියන පදයක් විස්තර කරනවා. තවත් අවස්ථාවලදී ඒක ධම්ම විනය වශයෙන් දේශනා කරනවා. එතෙන් අවස්ථාවලදී අපට සූත්‍ර තුලම දැක ගන්න පුළුවන් නවාංග සතු ශාසන විදියට මේ ධර්ම කරුණු විවිධ න්‍යාය වලින් ප්‍රභේදගත කරලා තියෙනවා. අන්නේ සියලුම සද්ධර්මයේ භාගතුන් වහන්සේ වචන 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ තියෙන පොදු ලක්ෂණ සමුදාය එක පාළි පාඨයක් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේම මුඛයෙන් පිටවෙච්ච වචන හැටියට ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විසින් සඳහන් කරපු කරුණු විදියට අපිට ඒක දැක ගන්න පුළුවන්. මේ ධර්මයේ තියෙන ගුණ භාගතුන් වහන්සේ වචන 45ක් තිස්සේ ලෝකෙට දේශනා කරපු මේ ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණ හයක් දැක්වෙනවා. ඒ තමයි අප ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන පාඨයෙන් විස්තර කරන්නේ. ස්වාක්ඛාත සංදේශික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පඤ්චත්තං වේදිතම්බ විඤ්ඤූහි ආදී පදවලින් විස්තර කරන විදිහට ධර්මයේ තියෙන ගුණ හයක් මෙහිදී දක්වනවා. ධර්මයේ ස්වභාවයන් විශේෂ ලක්ෂණ හයක් මෙහිදී දක්වනවා. පළවෙනි කාරණේ තමයි ස්වාක්ඛාත කියන එක. මනමින් දේශනා කළා වූ කියන එක. බුදුරජාණන් වහන්සේ යම් කිසි දේශනාවක් කරනවා නම් ඒක ඊටාම සකසල මනමින් දේශනා කළා. ඒක තනි පුද්ගලෙකුට දේශනා කළා, පිරිසකට දේශනා කළා, සුළු වෙනමක් දේශනා කළා, පැය ගාණක්, දින ගාණක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ස්වාක්ඛාත කියන ලක්ෂණය. එක මනමින් දේශනා කරපු ධර්ම. ඒ සඳහන් වෙනවා ආදි කල්යාණං, මධ්‍ය කල්යාණං, පරිෝසානේ කල්යාණං කියලා දේශනා කළා. එහි මුල යහපත්, මැද යහපත්, අග යහපත්. මුල විදියට සඳහන් කරන්නේ සීලය, මැද විදියට සඳහන් කරන්නේ සමාධිය, අග විදියට සඳහන් කරන්නේ ප්‍රඥාව නැත්නම් විදර්ශනාව. මෙන්න මේ කාරණා තුන තමයි ප්‍රධාන වශයෙන් මේ ස්වාක්ඛාත ලක්ෂණයෙන් විස්තර කරන්නේ. එතකොට මෙන්න මේ මනමින් දේශනා කළා වූ කාරණේ කියන එකයි ස්වාක්ඛාත කියන එකෙන් පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ එසේ ධර්ම දේශනා කළා විතරක් නෙවෙයි. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කිරීමේදී මේක අනුශාසනාක් විදිහට දේශනා කරනවා. දේශේත වික්ඛවේ ධම්මං ආදි කල්යාණං, මධ්‍යේ කල්යාණං, පරියෝසනේ කල්යාණං, සත්තං සබ්බේඤ්ඤං කේවල පරිපූර්ණං ආදී වශයෙන් දේශනා කරන්නේ මෙන්න මේ ක්‍රමානුකූල ස්වභාවයේ මනමින් දේශනා කරන්න කියන කාරණේයි උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කළ තියෙන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි සංදේශක කියන කාරණය. මේ ජීවිත කාලය තුළදීම අපට මේ ධම පිළිපැදීම තුළින් ආනිසංස දැක ගන්න පුළුවන්. ධර්මයේ එක් අතකින් දාන සීල භාවනා කියන සුගතිගාමි මාර්ගය වෙන්න පුළුවන්. නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන නිර්වාණගාමි මාර්ගය වෙන්න පුළුවන්. මේ කුමන කරුණක් අපේ මේ ජීවිතයේහි භාවිත කළත් අපට ඒ පිළිපදින ප්‍රමාණයට, අපේ අවබෝධයේ ප්‍රමාණයට, අප සිහියේ නුවණින් සිටින ප්‍රමාණයට අපට ඒ ආනිසංස දැනගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි දානෙ පුරුදු කරනකොට ධර්මයෙන් සඳහන් කරනවා පීති මුදාරං විඳති දාසා කියලා. දන් දෙන තැනැත්තා උදාර වූ සතුටක් විඳිනවායි කියලා. ඒ වගේම සීල රකින්න කෙනාට සීල ආනිසංස දැනගන්න පුළුවන්. දැක ගන්න පුළුවන් මේ ජීවිත කාලය තුළදීම. අපි පස්පරි වැලකෙනවා නම් එහි ආනිසංස අපට මේ ජීවිතෙම දැකගෙන අපේ ජීවිතයේ සතුට සැනසීම දිනු කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි සාන්දෘෂ්ටික ඵලය කියලා කියන්නේ. ඒ වගේම අපි සමථ දර්ශනා වශයෙන් භාවනා වඩනවා නම් මෛත්‍රී භාවනා වඩනකොට, ඒ වගේම විදර්ශනා භාවනාව නැත්නම් සතිපට්ඨානය පුහුණු කරනකොට, මේ ධර්මයේ පුහුණු කරන පමණට ලක්ෂණය තමයි අපේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසලයන් ටිකෙන් ටික යටපත් වෙනවා. මේ යටපත් වෙන කමරට හිත පිරිසිදු වෙනවා. හිත ලස්සන වෙනවා. ඒ හිත ලස්සන වුණා කියලා කියන්නේ අපි කරන දේවල් නිවැරදි, අපි කියන වචන නිවැරදි, අපි හිතන විදිය නිවැරදි. අන්න ඒ අනිසංස විදියට සුඛ මන් වේදී කියලා කියනවා. සැපය අපානුව ගමන් කරනවා. අනේ නිසා මේ ධර්මයේ ලක්ෂණයක් තමයි සම්දිටික කියලා මේ ජීවිත කාලය තුළදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන කාරණය. ඒ වගේම අකාලික කියලා ලක්ෂණයක් තියෙනවා. අකාලික කියන්නේ කල් නොගොස් බොහෝ කලක් නොගොසින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල දකින්න පුළුවන්. විශේෂයෙන්ම අපි සමථ භාවනාවක් පඩනවා නම් නීවරණ යටපත් වෙනකොට කාමච්ඡන්දාදී නීවරණ යටපත් වෙනකොට ඒ දින මානසික සුවය අපට ඉක්මනින් මාත් විඳින්නට පුළුවන්. හේතරක් නෙවෙයි අපි විදර්ශනා වැඩීම වශයෙන් සතිපට්ඨාන භාවනා පුහුණු කරනවා නම් අපේ අවිද්‍යාව කියන නීවරණ යටපත් වෙනවා. කෙලෙස් දුරු වීම හේතුවෙන් අපට වේගයෙන්ම මේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඒක මේ ජීවිත කාලය විතරක් නෙවෙයි ඉක්මනින්ම අකාලික වශයෙන් ප්‍රතිඵල ප්‍රතිලාභ අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි එහි පස්සෙට මේ ධර්මයේ තියෙන කාරණා අපි මනවින් තේරුම් අරගෙන අපි ඒ පිළිපදිනවා නම් අපට වෙන කෙනෙකුට නිර්භීතව ඍජුව කියන්න පුළුවන් මේ ධර්ම වෙත එන්න ඇවිල්ලා ප්‍රතිඵල බලන්න කියලා ඕනම කෙනෙකුට අපට විවෘතව කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මයේ මනවින් දේශනා කරන ධර්මයක් මේ ධර්ම කෙලෙස් දුරු කිරීම සඳහා හේතු වන ධර්මයක්. අන්නේ නිසා අපට ඕනම කෙනෙකුට අපට නිර්භයව මේ ධර්ම වෙත ඇවිල්ලා එහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන පරිවිඩිය අපට දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඒහි පස්සික කියලා කියන්නේ. ඒ වගේම ඕපනයික කියලා ගුණයක් තියෙනවා. ඕපනයික කියලා කියන්නේ තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල දක්න ධර්මයක් නේද. බොහෝ විට අපේ ලක්ෂණය තමයි අපි යමක ප්‍රතිඵල දකින්න නම් අපි වෙනත් කෙනෙක් හරහා තමයි ප්‍රතිඵල දකින්න උත්සාහ කරන්නේ. නමුත් ධර්මයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි අපට ඒ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්නකොට අපටම අපේ ජීවිතයේ ඔස්සේ ප්‍රතිඵල දකින්නට අපට අවස්ථාව දෙනවා. මේක ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒකට කියනවා ඕපනයික කියලා. ඊළඟ ලක්ෂණය පඤ්චත්තං වේරිතබ්බෝ විඤ්ඤෝති. නුවණක්タン ඉතින් සිය ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු අවබෝධ කළ යුතු දෙයක් විදිහට සඳහන් වෙනවා. එනිසා මේ ධර්මයේ අහන්නට දරා ගන්නට පිළිපදිනට අපට උපතින් ගේන කිසියම් විදිය ප්‍රඥාවක් තියෙනට ඕන. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සොතමේ ප්‍රඥාවෙන් ඥානයෙන් අපි ලබා ගන්නට ඕන. ඒ වගේම භාවනාවේ ප්‍රඥා විදියට ධර්මයේ වැඩිම තුලින් අපි ප්‍රඥාව දිනු කර ගන්නට ඕන. මෙන්න මේ වශයෙන් අපේ තම තමන් වෙන වෙනම මෙහි ප්‍රතිඵල දැක ගන්න පුළුවන් ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් පස්තර 45 තිස්සේ බහදුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තියෙන ලක්ෂණ දෙක ප්‍රධාන වශයෙන් සූත්‍ර ධර්ම රැසට පැහැදිලි කළ තියෙන පාලි පාඨයෙන් කියවෙන ලක්ෂණ දෙක තමයි අප මේ සඳහන් කරේ. සාමාත්‍ය කියන පදේ ඉඳලා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහ කියන පදේ දක්වා තියෙන මේ ලක්ෂණ හයකින් බහදුන් වහන්සේ අපට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ලක්ෂණ පැහැදිලි කළ දීලා තියෙනවා. පොඩු මාතෘකාවක් අපි මේ කතා කරන්නේ සතහම් ගුණ මෙපමණයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ගුණ හයකින් විස්තර කළ මේ ධර්මයේ තියෙන අතුරක් ගුණ ටික අප්‍රමාණයි. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ පරිකල්පනයේ නොවේ ධර්ම දේශනා කළේ. අපේ ගරු ස්වාමීන් වහන්සේ සතහන් කරත් තිබුණා අවබෝධයෙන්මයි. ඒ අවබෝධයෙන්ම දේශනා කළ ධර්ම සියලු සත්‍යයට සැප පිණිස යහපත පිණිසයි උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන සමයේ බුදුරජාණන් වහන්සේ සමකාලීනව ඉන්දියාව පැවිදි පැවති තව ඉගැන්වීම් තිබුණා. අපි කියන ජෛන දර්ශනය, ඒ වගේම ක්‍රියාවාදී දර්ශනය, මේවාදී සත් දර්ශන ඇතුළු දෙසටක් දර්ශන තිබුණා කියලා කියනවා. ඒතරක් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අනිකුත් දර්ශන අතර අපිට දකින්න ලැබෙන වෙනස මොන වගේද? ඔව්, හඳුරන් මහත්මයෙක් තමයි වැඩිගත් ප්‍රශ්නයක්. භාරත වහන්සේ එදා ධම්මදීප පහළ වෙන කාලයේ මුළු භාරත ජන සමාජයේම ආධ්‍යාත්මික ප්‍රබෝධයක් විඳ සමයක්. බොහෝ දිනේ විරාගී දහමක් සොයාගෙන සත්‍ය කුමක්ද, ධර්මයේ මොකද්ද, කුසලයේ මොකද්ද කියලා සොයාගෙන ගමන් කරපු කාලයක්. ඒකට හේතුව තමයි සියවස් ගණන ಭಾರತයේ පැවති බ්‍රාහ්මණ සමාජයේ මූලික කරගත්තු ආගමික පරිසරය. එහිදී බ්‍රාහ්මණ ආගමිකය තමයි නැත්නම් බ්‍රාහ්මණ වංශිකය තමයි ආගමික ඒකාධිකාරයක් හැටියට පාවිච්චිගෙන ආවේ. අන්න එහෙම ආපු සමයක ටිකෙන් ටික ආධ්‍යාත්මික වශයෙන් සමාජයේ පිරිහෙනට ගත්තා. අන්නේ පිරිහෙන සමයේදී විශේෂයෙන්ම ශාස්ත්‍රීය වංශිකයන් නැගී සිටලා මෙන්න මේ බ්‍රාහ්මණ ඒකාධිකාරයට තමදුරට පැවැත්වෙන්නට නොහැකි විදියට මේ ශාස්ත්‍රීය වංශයෙන් විශේෂයෙන් පහළ වෙච්ච පිරිස එයා ඉදිරියට ගිහිල්ලා මේ ආගමක් දර්ශනය සොයාගෙන වුන් අවංක හැඟීමෙන් ඉදිරියට ගමන් කළා. අන්නේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට එදා භාරත ජන සමාජයේ නොයෙක් විදිහේ ආගමික කණ්ඩායම් පහළ වුණා. අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි නිගණ්ඨ, ජහිල, ඒ වගේම පරිබ්‍රාජක, ආදීවක මේ ආදී වශයෙන් විවිධ නම් වලින් සඳහන් කරන ආගමික කණ්ඩායම් එදා ಭಾರತೀಯ ජන සමාජය තුළ පහළ වුණා. විශේෂයෙන්ම සත්සාස්ත්‍රවරු පූර්ණකාශ්‍යප, මාතලී ගෝසාල, නිගණ්ඨනාත පුත්‍ර, අජිත කේස්කම්බලි, සංජය බෙල්ලට පුත්‍ර මේ වගේ සත්සාස්ත්‍රවරු එදා පහළ වුණා. ඔවුන්ගේ පැතුම වුණේ බලාපොරොත්තු වුණේ විරාගී දහමක් ඔස්සේ විමුක්තිය ලබා ගන්න. සිය ගිහි ජීවිතය කැප කරලා සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයකට කැප වෙච්ච මේ අය සිය ජීවිතය කැප කළේ මේ ආගමික විමුක්තිය සඳහා ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කරගන්න. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එදා ගිහි කෙනෙක් වෙලා උන්වහන්සේ වසර 6ක් ගත කරන කාලයේදී විශේෂයෙන් දුෂ්කර ක්‍රියාකරන කාලයේදී එදා භාගවත් ජන සමාජයේ තිබෙච්ච නොයෙක් විදී ආගමික ප්‍රතිපදාවන් උන්වහන්සේ අනුගමනය කළා. ඒ විතරක් නෙවෙයි, ඒකට තිබෙච්ච විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමන් මගේ ගැඹුරටම ගියපු ආධ්‍යාත්මික සාස්ත්‍රවරු ඇසුරු කරලා විශේෂයෙන්ම ආලංකාලාම බුද්ධතරණ පුත්‍රයනි ගුරුවරු ඇසුරු කරලා ඔවුන් සමීපේ ඉඳගෙන ඔවුන් ගමන් කළ මේ ආධ්‍යාත්මික ගමන් මගේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගමන් කළා. ඒ ප්‍රතිඵල ලැබුවා. ඒත් උන්වහන්සේට අවබෝධ වෙච්ච දෙයක් තමයි මේ කිසිම දෙයක් සැබෑවීමක් දෙයක් නොවෙනවා කියන එක. ඒ සියල්ලක්ම උන්වහන්සේ දැක්කේ තාවකාලිකව කෙලෙස් යටපත් කිරීම, නිවනටපත් කිරීම හැටියට විතරයි උන්වහන්සේ තේරුම් ගත්තේ. අනේ නිසා උන්වහන්සේට සිද්ධ වුණා ඒ සියලුම සම්ප්‍රදායන් බැහැර කරලා උන්වහන්සේටම ආවෙනික වෙච්ච සුවිශේෂී ගමන් මාර්ගයක ගමන් කරන්නට. අන්නේ ප්‍රතිඵල විදියට තමයි උන්වහන්සේ එදා වෙසක් පුණ පොහොය දිනේක ධම්මදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධි මූලයේහි වජ්‍රාසනය මත ඉඳගෙන උන්වහන්සේ විශේෂයෙන් කුඩා කාලයේ පුහුණු කරපු ආනාපානසති භාවනාව පාදක කරගෙන හිත කෙලිසුන්ගෙන් තමෙන් මුදවගෙන නිවරණ යටපත් කරගෙන විශේෂයෙන්ම ඇත නැත කියන අන්ත දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ මධ්‍ය මාර්ගය ඔස්සේ සමති දර්ශනා ඊටම වුණු කිරීම වශයෙන් අවිද්‍යා නීවරණ සංඛ්‍යාත සකල විද නීවරණයක් සියලුම ආශ්‍ර ධර්මයන් ප්‍රහීන කරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා. මෙන්න මේ අවබෝධයක් සමගම බුදුරජාණන් වහන්සේ අනාවරණය කරගත්තු දහම වෙන ආගම් දර්ශන වලින් සුවිශේෂී වශයෙන් වෙනස් වෙච්ච කාරණයක්. එහෙදී අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි එදා භාරත ජන සමාජයේ තිබිච්ච සීලය, දානය, සමතය ආදී කාරණාවලින් කිසියම් ආකාරයකින් උන්වහන්සේ සමානාත්මතාවය දැක්වුවත් ඒ සියල්ලටම වඩා සුවිශේෂී කාරණා උන්වහන්සේ අවබෝධ කරගත්තා. නිදසුන වශයෙන් මහා කම විභංග සූත්‍රය තම වැදගත්. මහා කම විභංග සූත්‍රය දැක්වෙනවා එදා සමාජයේ ඉල්තිමත් අය විශේෂයෙන් පොබේ නිවන් සානුචිත ඥානය, ඒ වගේම චතුම්පාද ඥාන ආදී මේ සුවිශේෂ ඥානයන් ලබා ගත් අය කර්මය පිළිබඳව ඇතැම් විට වරදවා තේරුම් ගන්නා අය කියලා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ කර්මය පිළිබඳව උනත් එක පැත්තක් විතරයි දැක්කේ. ඔවුන් අභිඥා පාදක කරගෙන සත්‍යයන් නැවත ඉපදෙන ආකාරය දැක්කත් ඔවුන්ට පෙනී ගියේ එක කොටසක් විතරයි. ඔවුන් කර්මය පිළිබඳව සම්පූර්ණ අවබෝධයකට පත්ුනේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ තම පැහැදිලිව සඳහන් කරනවා විශේෂයෙන්ම මහා කම්බිබංග සූත්‍රයේදී, මහණෙනි මම මේ අන්‍යාගමික ශාස්ත්‍රවල සඳහන් කරන ඉදමෙය සත්‍යම් මොගමඤ්ඤම් මෙන්න මේකම ඇත්ත අනිත්‍යව අසත්‍යයි කියන මේ ඒකාන්තික වාදයට කියලා සඳහන් කර නැතම් දේවල් මම පිළිගන්නේ අනුමත කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව ඒ විදිහට සිදු නොවන අවස්ථා තියෙනවා. විශේෂයෙන් කර්ණේ කියන්නේ ඊටම පුළුල් විශයක් අන්නේ විශය පිළිබඳව ඕන සම්පුරා සම්පූර්ණ අවබෝධයක් හොඳ තිබුණේ නැහැ. එනිසා හිදී විශේෂයෙන් බුදුරජාන් වහන්සේ සොවිශේෂී වචනයක් විස්තර කරනවා. මහණෙනි මට මහා කම්ම විභංග ඥානය තියෙයි කියලා. කර්මයේ පිළිබඳව සොවිශේෂී ඥානයක් උන්වහන්සේට තියෙයි කියලා. එතකොට අපි දන්නවා එදා බාහිර ජන සමාජයේ කර්මය පිළිඅරගෙන තිබුණා. ඒ වගේම නැවත ඉදීමක් වුණ පිළිඅරන් තිබුණා. ඔවුන්ට වඩා බොහෝ දුරක් බුදුරජාණන් වහන්සේ මේ කම්මස්කත ඥානය තුලින් දීලා ගියා. ඊතරක් නෙවෙයි. එදා ජන සමාජයේ බොහෝ දෙනෙක් කෙලෙස් දුරු කිරීමක් සඳහා කලේ මේ පවතින ලෝකයක ඇලියුම් ගැටි මඩු කරගෙන ඉඳීම තමයි ඔවුන් පැහැදිලි කළේ. එහි අනිසංස විදියට ඇමිට කාලයක් නිවරණ යටපත් කරන සුගතිගාමී වෙලා විශේෂයෙන් ධ්‍යාය ලබලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඇතැමිට තමන්ගේ කය සම්පූර්ණ නිරුද්ධ කරලා සිතින් විතරක් ජීවත් වෙන බ්‍රහ්ම ලෝකවල උපදිනට ඕන අවස්ථාවක් තිබුණා. ඒත් ඔවුන්ට මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔවුන් පුණ්‍යාංග සංගර රැස් කරලා ඔවුන් ආනන්දාංග සංගර රැස් කරලා කිසියම් අපිට මම ආදුණේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මෙන්න මේ අවිද්‍යාව පාදක කරගෙනයි ඒ අය ඔවුන්ගේ ආධ්‍යාත්මික ගමන ගියේ. අනේ තෙද්දී බුදුචාරණ වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ තියෙන ලක්ෂණය තමයි අවිද්‍යාවත්වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරෝධ කළා. කාම, රූප, අරූප කියන මේ තුන් භූමියෙන් ඉක්මවල යන ධර්මයක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඒක සුවිශේෂ ධර්මයක්. ඒ ධර්මයට සඳහන් කරනවා විශේෂයෙන්ම පටිසෝතගාමී නිපුණං දුර්දර්ශං අනුම් කියලා. ඒක උඩුගම් බලන ධර්මයක්. අනිත් සියලුම ධර්ම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමෙන් ගිහිල්ලා අනුසෝතගාමී මාර්ගක ධර්ම දේශනා කරපු ලෝකයකට බුදුරජාණන් වහන්සේ මේ ගමන් මඟ අනිත් පැත්තට හරවලා පටිසෝතගාමී විදියට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. අන්නේ මාර්ගයේ ඒකාකී පරිසෝතගාමී ඒ වගේම දුද්දසං අනු කියලා සඳහන් කරනවා. ඒක තේරුම් ගන්න දුෂ්කර දෙයක්. ඒ වගේම අනු ඉතාම සියුම් දෙයක් හැටියට මේක දේශනා කරනවා. ඉතින් මේ බුදුදහමේ තියෙන පරිසෝතගාමී ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මහා සම්විභංග ඥානය තුළ මේ ස්වභාවය ධර්මයේ තියෙන සියුම් ස්වභාවය විශේෂයෙන් චතුරාර්ය සත්‍යයේ තියෙන අනන්‍යතාවයේ තියෙන මෙන්න මේ කරුණු බුදුදහමේ සුවිශේෂ ලක්ෂණ විදිහට අපිට දැක ගන්න පුළුවන්. යතර විශේෂයෙන්ම ඇත නැත කියන එමත් නැත්නම් සාසත උච්ඡේද කියන මෙන්න මේ දෘෂ්ටි දෙකම බැහැරව උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදා ධම්මං දේශිති කියපු විදිහට මධ්‍ය මාර්ගයෙන් තමයි ධර්ම දේශනා කළේ. බුදුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා ස්කන්ධයන් සාදී ඉන්ද්‍රිය වල නැත්නම් ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින්න කෙනා ඒක නා නැත කියන අන්ත කියන්නේ නැහැ. ඒ වගේම හටගත් ස්කන්ධ ටික නිරෝධය දකින්න කෙනා නිරෝධය දකින්න කෙනා ඔහු නැත කියන අන්ත කියන්නේ නැහැ. හේතුඵල ධර්මයෙන් හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්ත දෙයක් නැහැ. හේතුඵල ධර්මයෙන් නිරෝධය දකින්න කෙනා නැත යන අන්ත දෙයක් නැහැ. අයිති වෙන්නේ නැහැ කියලා හේතුෂ්ටි ගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකම දුරුනේ විශේෂයෙන්ම පරිසම්පාදයේ කියන න්‍යාය මත ඉති ඉමස්මින් සති දන් හොති ඉමස්මින් අසති දන් හොති කියන මේ හේතු ටික ඇති කන්නේ මේ ඇති වෙනවා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන මෙන්න මේ සුවිශේෂී අනාවරණය තමයි බුදුදහමේ තියෙන අසිරිමත් ධම අසිරිමත් අනාවරණ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගය තුළ පැවිදි ස්වභාවය අනිකුත් දර්ශනත් එක්ක මේ බුදු සමය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපේ ආමතුන් වහන්සේ පැහැදිලි කරන්න තිබුණේ. ඉතින් විශාල පුරුල් මාතෘකාවක් අපි අද දවසේ මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්ති පටිපත්ති ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ ශාසනය අති විශාලයි. ඉතින් මේ ශාසනයේ යම් කිසි කෙනෙකුට සසරින් එතෙර වෙන්නට නම් බොහෝ අයට මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඕන. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් අපිට සිදු කරන්නට වෙනවා. උතර කරු ස්වාමීන් වහන්සේගේ අහන්න කැමැති මම මේ ධර්මය අවබෝධ කර ගැනීමට කොහොමද කල්යාණ මිත්‍රත්ව අපිට උපකාරයක් වෙන්නේ කියන එක. ඉතමත් වැදගත් ප්‍රශ්නයක්. ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා පරික්ෂා කිරීමේදී අපට දැක ගන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි. බොහෝ දේශනාවලදී බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ උතුම් ධර්මයේ ප්‍රයෝජන ගන්නට නම් සුවිශේෂී කාරණයක් උපකාරයක් අපට තියෙන්නට ඕන. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණය. වරන් ආනන්ද මහින්ද වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී සඳහන් කරනවා ස්වාමීන් වහන්සේට එක කාරණයක් පැහැදිලි වෙනවා මේ ශාසනයෙහි මේ බ්‍රහ්මචර්යාවෙහි අඩයක්ම හදාමව තියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය මතය කියන කාරණය මට වැටහෙනවා කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද සකල මේවිදම් බ්‍රහ්මචර්යයන් යදිදම් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කල්යාණ සම්බන්ධතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා අඩක් නෙවෙයි සමස්ත බුදුදහමම සමස්ත බ්‍රහ්මචර්යයන් රඳාපා තින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය මත කියන කාරණය බුදුතම වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ කියන එක අපට දක්වන උදාහරණයක් හැටියට හරියට නැගිනිහිරින් පායන හිර පායන කලින් නැගිනිහිර රහසේ තියෙන අරුණුවන් පාට අරුණුවදේ වගේ කියලා. අන්නේ අරුණුවදේ එනවත් එක්කම අපි දන්නවා තව නබෝ වේලාවකින් සූර්යාලෝකයේ ලෝකෙට පහළ වෙනවායි කියලා. අන්නේ වගේ තමයි. කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදයේ තුලින් තමයි අපේ ධර්මයේ ප්‍රධානතම අනුශාසනය සම්මා දිට්ඨිය ඔස්සේ ආරස්ථායික මාර්ගයේ කියන මේ කාරණේ මොනගේ. සාසන බ්‍රහ්මචාරියාව විදිහට සැලකන්නේ ආරස්ථායික මාර්ගය. මෙන්න මේ ආරස්ථායික මාර්ගය ලැබෙන්නේ ඊය ධම්මඟ විස්තර කරන යහපත් මිතුරන්ගේ ඇසුරින්. එතකොට වර්තමානයේ අපිට මේ කල්යාණ මිත්‍රත්වයේ විවිධ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. අපි දන්න වේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ අතීත යුගවලදී අපිට කල්යාණ මිත්‍රයේ සම්මුපාසයේ මොරගෙන සිද්ධ වුණා. මොකද ධර්මයේ බාහනක ක්‍රමයට ධර්මයේ දරාගෙන කටපාඩමින් සිටියේ. නමුත් අද වන විට මේ බෞද්ධ අධ්‍යාපනයේ විවිධ ආකාරයට විහිදලා තියෙනවා. ඒක අතකින් ලංකාරුඩ කරලා තියෙනවා. ඒ වගේම නවීන තාක්ෂණයේ විවිධ අංශවලින් මේ ප්‍රචාරය කිරීමක් තියෙනවා. ඒ නිසා අප වර්තමානයේ ජීවත් වෙන හැටියට අපි හුඟක් වාසනාවන්තයි. අපිට නොයෙක් ආකාරයෙන් මේ ධර්ම වෙත සමීප වෙන්න පුළුවන් මාධ්‍ය අද අපට ලැබෙලා තියෙනවා. අනේදී අපි දක්ෂ වෙන්නට ඕන මේ ධර්ම කණිවිඩය ලබා ගන්න මූල අස්තර. නැත්නම් කල්යාණ මිත්‍රත්වයේ සෑම ලෙසම ලබා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපේ කාලය අපතේ නොවන විදියට සැබෑ කල්යාණ මිත්‍රයන් වෙත සමීප වීම සඳහා අපි නොනින් කටයුතු කරන්න ඕන. ඒ නිසා කල්යාණ මිත්‍ර බව තිබීම ධර්මයේ සඳහන් කරන්නේ ඒක කර පිනකට ලැබෙන දෙයක්. ඒක ලොකු වාසනා ගුණයක්. ඒ නිසා තමයි දැනටත් අප පින්කමක් කරලා ඒ පින්කම අවසානයේදී ප්‍රාර්ථනා කරන්නේ මේ පින්කම අනිසංසය මට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න කියලා. ඉතින් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සද්ධර්ම වරම් ප්‍රසාදය ලබා ගැනීම සඳහා. ඉතින් ඒ කල්යාණ මිත්‍රයන් අපට පෙර පිනෙන් ලැබෙන විතරක් නෙවෙයි. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම කල්යාණ සහායතා. ඒ කල්යාණ මිත්‍රයන් අපි යහළු කර ගන්නට ඕන, මිත්‍ර කර ගන්නට ඕන. ඒ වගේම කල්යාණ සම්පවංගතා. අනේ කල්යාණ මිත්‍රයන් වෙත නැඹුරු වෙන්නට ඕන. නැත්නම් වෙන පිළිවි කියනවා නම් ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සඳහන් වන දේශනා අහන්නට අපේ දේශවන් අපි යොමු කරන්නට ඕන. මෙන්න මේ පියවර ගානම ගියොත් තමයි සැමලෙසම අපට කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුදහමේ සඳහන් වෙන විදිහට අපට සැබෑ කල්යාණ මිත්‍රයන් ලැබුණාද කියලා බලන සරුණ තමයි අපි කොයිතරම් දුරට ආර්යසංගික මාර්ගයේ තේරුම් ගන්නාද කියන කාරණේ. ඊතරත් ආර්යසංග මාර්ගයේ ප්‍රධාන කාරණේ වන සම්මාදිට්ඨිය, කම්මසකට සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය අප තේරුම් ගන්න කොයිතරම් දුරට මේවන විට දක්ෂද කියන කාරණය තීරණය වෙලා තියෙන්නේ අපි ලබපු කල්යාණ මිත්‍ර සම්පත්තියේ ස්වභාවයන. ඒ නිසා අපේ දක්ෂතාවය කියලා කියන්නේ ලෝකෙ සිටින ඉහළම කල්යාණ මිත්‍රයන් හඳුනා ගැනීමත් ඕන සඳහන් කරන මේ විරාගී මාර්ගය ආරක්ෂණික මාර්ගයේ ඕන් විසින් දේශනා කරන දහම අසා දැනගන්නට අප දක්ෂ වෙනට ඕන. මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රත්වයේ මූලික පදනම වෙනට ඕන. අන්න ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් සැබෑ අපට ධර්මය ලැබෙනවා නම් සූත්‍ර ගානක සඳහන් වෙනවා ඒ ඔස්සේ අපට ලැබෙන අනේ ප්‍රතිලාභ මොනවද කියලා. කල්යාණ මිත්‍රාන්සේ ලැබෙනකොට ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙනවා. ධර්ම ශ්‍රවණය තුළින් ශ්‍රද්ධා ප්‍රතිලාභය, යෝනිසෝමනසිකාරය, මේ අනේ ගුණාංග වර්ධනය වෙලා විද්‍යා විමුක්තිය කරා යන්නේ ගමන් මගෙහි ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නේ මේ කල්යාණ මිත්‍ර ශ්‍රවණය කියන කාරණය. ඒ තරක් නෙවෙයි. මේ ධර්මයේ මූලික ලක්ෂණය තමයි ප්‍රඥාව ලබා ගැනීම. අන්‍ය ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන කර්ම හතරක් ධර්මයේ සඳහන් වෙනවා. පඤ්ඤා උද්ධි කියලා සූත්‍රයක් තියෙනවා. ඒ පඤ්ඤා උද්ධි සූත්‍රයේ ප්‍රඥාව දිනු කර ගැනීමට හේතු වන කාරණා දේශනා කරනවා. මොනවද ඒ කාරණා? ඒ කාරණා තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණය. මෙන්න මෙතෙන්දී ප්‍රධානතම අංගයක් විදිහට මේ යහපත් මිතුරන්ගේ ඇසුර සඳහන් කරලා තියෙනවා. ඒක ප්‍රත්‍යජන භූමිය ඉඳලා සේක භූමියට පත් වෙන. සේක භූමියෙන් අසේක භූමියට පත්වනවා. අසේක භූමියට පත් වෙච්ච කෙනා පරිණාමයන් පත් වෙන තුරු සුවදාය වාසය කිරීමට හේතු වන කරුණු හතරක් විදිහටයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කල්යාණ මිත්‍රත්වයේ සහිතව මේ කාරණා ටික දක්වලා තියෙන්නේ. ඉතින් මේ කරුණුවලින් අපට ඉතාම පැහැදිලි අපේ සසර කලා වූ මහත් වූ පුණ්‍ය කර්ම වල අනිසංස සියල්ලක්ම ඒකට කැටි වෙන ස්ථානයක් තමයි සද්ධර්ම වරප්‍රසාදය ලැබීම. ඒ සද්ධර්මය ලැබීමට මූලික ආසන්නතම හේතු වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ළමලා ඕන්න තේරුණානගෙන ඕන් විසින් අපේ ධර්මය අසා දැනගත්තොත් තමයි අපිට මේ ධර්මයේ ඉදිරිය කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමනෙහි මූලික පියවරක් විදිහට සියයෙන් ශ්‍රද්ධා ප්‍රතිලාභ ලැබීමට හේතු වන ධර්ම ශ්‍රවණයට පාදක වෙච්ච මූලික කරුණු විදිහට ධර්මයේ බොහෝ සූත්‍රවල මේ කලන මිතුරැස්රි වැදගත්කම දක්වලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍රාශ්‍රයම තමයි පවතින්නේ. කල්යාණ මිත්‍රේ අපිට ලැබුණොත් ඒ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය අහලා අපිට අවබෝධ කරගෙන ප්‍රධාන වග පුරුදු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ හේතු නිවන් මඟ අපිට ගමන් කරන්නට අවස්ථාවක් ලැබෙනවා. මේක උන්චි මාර්ගයක් නෙමෙයි, පුරු මාර්ගය. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ සුනාත ධාරේත චරාත. කල්යාණ මිත්‍රේ තමයි ධර්මය අසන්නට ඕන. අසන ධර්මයේ ධරාගත්තර පස්සේ ඊළඟ ප්‍රතිඵලය තමයි ඒ ධහමට අනුව හැසිරෙන එක. ඒ දහන් වගේ ගමන් කරන පුජ්‍යලයේ ලක්ෂණ මේ විදිහට මේ සද්ධර්මයේ පුරුදු කරන පුහුණු කරන පුජ්‍යලයේ ධර්මයෙන් තුර හැසිරෙනකොට ඒ ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරු. ඔව්, ධර්මය ගැන සඳහන් කරද්දී ආනිසංස සඳහන් කරද්දී අප මුලින් සඳහන් කළ ධර්මයේ ගුණ සඳහන් වන පාඨයම සඳහන් වෙනවා. සන්දිටික අකාලික කියලා කාරණය. ඒ ධර්මෙහි නිසිසිය අපි හැසිරෙනවා නම් මේ ජීවිත කාලය තුළදීම ඉක්මනින්ම අපට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රධාන වශයෙන් අපේ හිත පිරිසුදු කරගන්න මාර්ගය සචිත්ත පරියෝධපණං කියන කාරණය. ඇයි අප හිත පිරිසුදු කරගත්තේ? කටයුත්තේ අපේ හිත කෙලෙසුන්ගෙන් ගැටෙලා නම් තියෙන්නේ, කෙලෙස් සමග නම් තියෙන්නේ අපේ හිතේ නියම සතුටක් නැහැ. අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය වගේ කරුණු නම් තියෙන්නේ අපි කරන ක්‍රියාවන් නිවැරදි ක්‍රියාවන් නෙවෙයි අපේ හිත අපිරිසුදු වීම නිසා. අන්න හිත අපිරිසුදු වීමත් එක්කම අපි දුකේ ඉන්නේ. ඒ නිසා හිත පිරිසුදු වෙන්න පමණ තමයි අපේ ජීවිතයේ සතුට දියුණු වෙන්නේ. ඒ සාධකයෙන් ලැබෙන ප්‍රධානතම අනුසස්සය තමයි අපට දුකේ නිදහස් වන්නට, අපේ අසතුටෙන් නිදහස් වීමට, අතෘප්තිකර ජීවිතයෙන් නිදහස් වෙනට අපට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. ඒ විතරක් නෙවෙයි. අපි ප්‍රඥාව දිනු වෙන දිනු වෙන සාමාන්‍යයෙන් අපේ ලෝභ ද්වේෂ දෙක විතරක් නෙවෙයි. විශේෂයෙන්ම අවිද්‍යාවෙන් නිදහස් වෙනට අපට අවස්ථාව ලැබෙනවා. අවිද්‍යාව තමයි කෙලෙස් අතරින්, කෙලෙස් මල අතරින් වඩාත්ම ප්‍රබලම කෙලෙස් මල විදිහට සඳහන් කරන්නේ අවිද්‍යාව. අන්‍ය අවිද්‍යාවෙන් දුරු වෙනට නම් විශේෂයෙන්ම හේතුඵල ධර්ම පිළිබඳව, නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව, නැත්නම් ස්කන්ධ පංචකය පිළිබඳව අපට නිවැරදි අවබෝධයක් ලැබෙන්නට ඕන. හේතු ඇති කල්ලි මේ ස්කන්ධ හටගෙන හේතු නිර්වාදයෙන් නිරුද්ධ වෙන ආකාරය අපි දකින පමණට, විශේෂයෙන්ම සමථ විදර්ශනා දෙක පුහුණු කරන පමණට අපට අවිද්‍යා නීවරණයෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ නීවරණයෙන් නිදහස් වෙච්ච පමණට අපේ ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. ඒ වගේම අපේ තියෙන සතුට බාහිර කෙනෙකුට පැහැර ගන්නට බැරි වෙනවා. විශේෂයෙන් මංගල සූත්‍රයේ දැක්වෙනවා මේ වෙනස් වෙන ලෝකයේ තුළ නවිනස් මනසක් ඇති කර ගැනීම මංගල කාරණයක් කියලා. තව සාමාන්‍ය අපේ ලක්ෂණය තමයි අපේ සතුට බොහෝ විට තීරණය කෙරෙන්නේ බාහිර සාධක මත. බාහිර අපි ඇසුරු කරන පුද්ගලයන්, ඇසුරු කරන බඩු භාණ්ඩ, අපේ දේපළ, මිල මුදල්, මෙන්න මේ දේ මත තමයි බොහෝ විට අපේ සතුට තීරණය වෙන්නේ අද දවසේ. බාහිර කාරණයක් මත අපේ සතුට තීරණය කරනවා කියලා කියන්නේ ඒ සතුට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ සතුට ඕන වෙලාවක දුකෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරන්නේ සම්බන් පරවසන් දුක්ඛන් කියලා. අනිත් අය අතේ තියෙන දේ දුකට හේතු වෙනවා කියලා. එහෙනම් සම්බන් අත්තවසන් සුඛන් යමං තමන් වශයෙන් තියෙනවා නම් අන්න ඒ තුලින් තමයි තමන්ට සැබෑ සතුට සැනසීම ලැබෙන්නේ. අන්නේ සතුට සැනසීම ලබා ගන්න මාර්ගයේදී ධර්මයේ හැසිරීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත ගැන, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම. අන්නේ විශ්වාසයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵල වශයෙන් තමන්ට ආනිසංසවද්ද පසෙන් දැක ගන්න පුළුවන්. තමන් එන්න එන්න තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුර වෙන ආකාරයකින් දැක ගන්න පුළුවන්. අනිත් පැයෙන් තමන් එන්න එන්නම තමන්ගේ සිතම තමන් මනාව සකස් කරගත්තු, මනාව පිරිසුදු කරගත්තු, මනාව දමනය කරගත්තු සිත පීඩ කරගෙන තමන් වාසය කරන ආකාරය තමන්ටම තමන්ගේ තුළින් දැක ගන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන වශයෙන් ධර්මයෙන් ලැබෙන ආනිසංස. ඒ ප්‍රතිඵල වශයෙන් සන්තුට්ටි පරමන් ධනං කියපු විදිහට සතුට ඉහළම ධනය වශයෙන් තමන් විශ්වාස කරමින් වෙන මේ ඉහළම සතුටට තමන්ගේ ආධ්‍යාත්මික දියුණු තුළින් හට ගන්නා වූ ඉහළම සතුට සාක්ෂාත් කිරීම දක්වා මේ තැනැත්තා ක්‍රමානුකූලව ගමන් කරනවා. විමුක්තිය කරා ක්‍රමානුකූලව ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සහ ඒ ගමන් කරන ආකාරයත් ක්‍රමානුකූලව කෙලෙසුන්ගේ හිතෙමෙන ආකාරයත් තමන් දකිමින් සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා සඳහන් කරපු ආකාරයට තමන්ගේම නුවණින් දකිමින් තමන් විමුක්තියට පත් වෙන ආකාරය පිරික්සා කරමින් තමන්ට ඉදිරියට යන්න පුළුවන් ස්වභාවය තමයි මේ ධර්මයේ ආනිසංස විදිහට අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මයේ හැසිරීමෙන් අපි හැම කෙනෙකුටම අප්‍රමාණ ප්‍රයෝජන ලැබෙනවා කියන එක තමයි පුදුර ස්වාමීන් වහන්සේ මේ සිහිපත් කරන දෙන්නේ. ඉතින් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම ස්වර්ග සම්පත්තිය, මොක්ෂ සම්පත්තිය කියන මේ චතුරු සම්පත්තිය ලබා ගන්නට මේ ධර්මයේ අපිට ආනිසංස ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දේවතා ආරාධනා ගාථාව කෙනෙකුට සුනන්තු සක්ත මොක්ඛද මේ ධර්මසන්න ස්වර්ග මාර්ගය, මොක්ෂ මාර්ගය පිණිසත් කියලා. ඉතින් මේ ධර්මයේ ලෝකයේ මේ විදිහට ඇසුර විතර අපි හැම කෙනෙකුටම මේ සසරින් ඈතර වෙන මාර්ගය හඳුනාගෙන සසරින් ඈතර වෙන්න පුළුවන්කමක් තියෙනවා. යම් කිසි දවසක මේ ධර්මයේ දේශනා නොවුනොත් මේ ලෝකයට අප්‍රමාණ හානිය දුක විපතක්මයි සිද්ධ වෙන්නේ. අපි හැම දිනාගේ වගකීමක් තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් පාරමී ධර්ම කුල අවබෝධ කරගත්ත මේ ධර්මය තව බොහෝ කාලයක් මේ ලෝකෙ පවත්වාගෙන යන මෙන්න මේ සම්බන්ධයෙන් අපිට කෙටියෙන් ස්වාමීන් වහන්සේ වචනයක් ප්‍රකාශ කරමු. ඔව්, ඇත්තටම අප ධර්මයේ ලෝකේ පවත්වාගෙන යෑමේදී ප්‍රධානම කාරණය තමයි අපේ ජීවිතයේ මේ ධර්මයේ ප්‍රායෝගික සම්බන්ධ කර ගැනීම. එතකොට අපේ ජීවිතය තුළින් අපි මේක ක්‍රියාත්මක කරොත් තමයි අපේ වගකීම් ටික අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ බුදුදහම කියන්නේ සම්පූර්ණ ප්‍රායෝගික ධර්මයක් නේද? බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙලව ඉන්න කෙනාට විශේෂයෙන් මේ ජීවිතේ සඵල කරගන්න, පරලෝ ජීවිතයේ දුගතිගාමි නොවේ සුගතිගාමි වෙන්නට, ඒ වගේම හැකිතාක්මනින් සීල කෙලසුන් ප්‍රහීණ කරලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න විමුක්ති මාර්ගයේ නිර්වාණගාමි මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ මාර්ගය අපි මනවෙන් අසහා දැනගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී තමන්ගේ ප්‍රායෝගික වැඩ පිළිවෙල තමයි ආර්ය සංගීත මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න, සම්මා සංකප්ප සම්මා වාචා ආදී මේ අන්ද අපේ ජීවිතේට සම්බන්ධ කර ගැනීම. මේදී මන අධ්‍යක්මතේ තමන් ගැන, ලෝකය ගැන, කර්මය ගැන, හේතුඵල ධර්ම ගැන මන අධ්‍යක්මකින් අපි තීසෙනවා නම් අපේ සංකල්ප, අපේ සිතුවිලි යහපත් වෙනවා, අපේ වචන යහපත් වෙනවා, අපේ කරන ක්‍රියාවන්, අපේ රැකියාවන්, අපේ උත්සාහයන්, සිහිය සහ සතිමත් බව සමාධිය දීර්ඝ වෙලා අපේ එන්නෙන්නම කෙලෙස් ප්‍රහිණ කිරීමත් එක්ක අපේ මානසික සුවය දීර්ඝ වෙනවා. අන්නේ මානසික සුවය දීර්ඝ වෙන ප්‍රමාණයට අපට අපේ සතුට දීර්ඝ වෙනවා. අන්නේ සතුට වෙන දීර්ඝ වෙන ප්‍රමාණයට අපට හිතෙනවා අභ්‍යන්තරම අභිප්‍රේරණයක් ඇති වෙනවා. තමයි මේ ධර්ම ලෝකේ තව බොහෝ කාලයක් පවත්වා ගන්නට කිසියම් මෙහෙවරක් තමයි සිද්ධ කරන්න ඕන කියලා. ගියන් ඇටේට ඔබට කිසියම් විදිහේ මෙහෙවරක් සිදු කරන්න පුළුවන්. ඔබ ධර්ම ශ්‍රවණය කළා, ධර්ම තේරුම් අරගෙන ඒක ක්‍රියාත්මක කරන ගමන් ඔබේ දරුවන්ට මේක දෙන්න පුළුවන්. ඔබේ අසල්වැසි යන හිතමිතුරන්ට තමන් දන්න කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ධර්ම පොතපත ප්‍රචාරය කරන්න පුළුවන්. ධර්ම දේශනා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට ධෛර්ය ශක්තිය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම නවීන තාක්ෂණ ඔස්සේ අනාගතයේ මේක සුරක්ෂිත වෙනට මේ විදිහෙන් අපට අනුගමනය කරන්න පුළුවන්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා දේව කියන සූත්‍රයේදී ඔබ මේ ශාසනය අවසාන පුද්ගල වෙන්න එපා කියලා. ඒකට හේතුව තමයි ඔබෙන් මේ ධර්ම නැසිර යන දෙන්නේපා. ඔබ අසහා දැනගත්තු පිළිපදපු ප්‍රතිඵල දැනගත්තු මේ ධර්ම මතු පරපුරට නැගෙන යන පුළුවන් විදිහට මතු පරපුරක් නිර්මාණය කරලා ඔබ ජීවිතයෙන් සමුගන්න කියලා. එන්න මේක ඉතාම වැදගත් පරිභාරයක්. ඇත්තටම මේක තමයි අපි වගකීම වෙන්නට ඕන. අපේ කාලය තුළ මේ ධර්ම නැසෙන්නේ නැති විදිහට, වෙනස් නොවන විදිහට අපි මතු පරපුරට මේක දායාද කිරීම තමයි අපේ ප්‍රධානතම වගකීම වටපත් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා නොයෙක් විදිහේ ක්‍රම අපට අනුගමනය කරන්න පුළුවන්. අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඉතින් මේ ඉහළම ක්‍රමවේදය තමයි අන්තර්ජාලය ඔස්සේ මේක අහන්නට, දකින්නට, කියවන්නට ඉතාම සියුම් උපකරණ ඔස්සේ, ඉතාම සියුම් තාක්ෂණ ඔස්සේ ලෝකයේ වැඩි පිරිසකට මේ ධර්ම රැගෙන යන්නට, ඒ වගේම අනාගතයේ බොහෝ කාලයක් මේක සුරක්ෂිත වෙන විදිහට පවත්වා ගැනීම තමයි අපේ ප්‍රධානතම වගකීම් වටපත් වෙන්න ඕන. ඉතින් මේ අද දවසේ අපි කතා කරන්න තිබුණේ බෙල් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්, ඒ වගේම දෛනික ජීවිතයට අදාළ කරගත හැකි ආකාරයක්. ඉතින් යම් කිසි කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තම ජීවිතයේ සමීප කරගෙන ධර්මයේ තුල හැසිරුණොත් ඒක තමයි ලෝකයට දෙන්න පුළුවන් එකම ආදර්ශය. තව බොහෝ කලක් මේ ශාසනය පවතින්නේ දහමකට අනුව මේ ශ්‍රාවක පිරිස ජීවත් වෙනවා. එනිසා දහමකට අනුව තම තමන්ගේ ජීවිත දියුණු කරගෙන ආධ්‍යාත්මික ගුණකට වගාවන් සංවර්ධනය කරගත්තොත් ඒක තමයි මේ ශාසනය තව බොහෝ කලක් පවතින්නට දෙන එකම හේතුව කියලා. ඉතින් අද දවසේ අපි මේ ධර්ම සාකච්ඡාව එතකින් නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුරුන් මාතෘකාවක් අද දවසේ සාකච්ඡා කරන්න තිබුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 80 දහසක් ධර්මස්කන්ධයේ පුංචි සාකච්ඡාවක්. මේ වෙලාවේ අපි නමස්කාර පූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා. අද මැදිරියට වැඩම කරන්න තිබෙන අපේ අති පූජනීය දර්ශපති රාජකීය පඬිත සුබරත් ධම්මදුර ස්වාමීන් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව අද දවසේ අපි සිද්ධ කරන්න තියදුනේ මින් ජනිත වෙන පුණ්‍ය සම්පත්තිය සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි වැඩි සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු කියලා පින් අනුමෝදන් සාදු සාදු සාදු.